ඒ අඩුපාඩුකම් තිබුණද අපේ සහයෝගය අපි ප්‍රකාශ කළා. හානි සිදුවිය හැකි ක්ෂේත්‍ර ගණනාවක විරුද්ධ පක්ෂයේ උත්සාහය නිසා පාර්ලිමේන්තුවේ බලය වඩාත් ශක්තිමත් කරන සංශෝධන රාශියකට රජයට එකඟ වෙන්න සිද්ධ වුණා. ඒ ගැන අපි විපක්ෂයේ හැටියට ඉතාම අගය කරනවා.